بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ සැබවින්ම අපි කෞසරය නුඹට පිරිනැමුවෙමු. එබැවින් නුඹගේ පරමාධිපති ආනන්ත සලාතේ ඉටු කර පිළිම වෙනුවෙන් සතුන් බිලි දීමේ පාරම්පරික චර්යාවෙන් මිදී අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුෙන් පමණක් ඔහු වෙනුවෙන් සත්වයන් බිලි දෙව්. සැබවින්ම නුඹට දෝෂාරෝපණය නගමින් වෛරයෙන් පිළිකුල් කරන්නා කවරහුද? ඔහුමය පෙළපත නොමැත්තා.